ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි ගිහන් මහත්මා අනිල් මහත්මා ඒ වගේම මේ ආදරණීය මෑණියන් පින්තුනි හැම දෙනෙක්ම අද මෙදිරි පාන්දර විහාරස්ථාන රැස්වලා ඊටාම වටිනා පින්කමක් සිදු කරන අවස්ථාව මීට සත් දිනකට කලින් මිය ගිය ආදරණීය පියතුමා බටල විජේවර්ධන අලුත්වන්ත මහත්මා සිහිපත් කරලා එතුමාට කරලවින් සිදු කරන්න පුළුවන් ඉගෙනම ඥාති යුතුකමයි මේ සිදු කරන්නේ. ඊයේ රාත්‍රියේ ධර්ම දේශනා කරවාගෙන ධර්ම පරිස්කාර පූජා කරලා බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දීලා නුඹින් කමක් තමගෙන සිදු කළා. ඉතින් අද දින ඒ ආදරණීය පියතුමා තාත්ත වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම මේ නාම මැනවින් සිදු කරන අවස්ථාව. ස්වාමීන් වහන්සේලා සත්නමක් විශේෂයෙන් මේ අට පිරිකර සෙසු පිරිකර සහිත මහා දානයක් දක්ෂිනාවක් පූජා කරන අවස්ථාව. අප ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් යමක් පූජා කරනකොට අතීතයේ වන වැඩ සිටියේ ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් අප සිහිපත් කරනවා. මේ සම්බුද්ධ ශාසනයට සිය ජීවිතේ පූජා කළ සැරියුත් මොගලන් ආදී එනික්ලිසි මහරහතන් වහන්සේලා වෙනුවෙන් අප මේ දානය පූජා කරන්නේ. ඉමාන් දෙකන් දෙක සංගස්ස කියන යමක් දෙනකොට අපි දෙන්නේ ඒ රහතන් වහන්සේලාගේ ගුණයටයි අපි දෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් ශාසනය වෙනුවෙන් කැප වෙලා තමගේ ආධ්‍යාත්මික ජීවිතය සිද කරන අතරේදී මේ ලෝකයේ වෙනුවෙන් ධර්ම දේශනා කරන ඒ උතුම් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඒ සෝවාන් ආදී මාර්ගඵල ආදී උතුමන් වහන්සේලා වෙනුවෙන් අප මේ දානය දෙන්නේ. එතකොට ඒ සිටිය ඒ උතුම් ස්වාමීන් වහන්සේලාගේ ගුණය වෙනුවෙන් අප මේ දානය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් එහෙම කල්පනා කරනකොට තමයි අපේ මේ ගුණය පින්කමේ ආනිසංස තවත් වැඩි වෙන්නේ. ඒ වගේම මේ තමන්ගේ පියතුමාත් තුළ තිබුණා වූ ගති ගුණ හොඳට මේ වෙලාවේ සිහිපත් කරන්න. ඉතින් ගිහන් මහත්මාට එදා බර මෑණියන්ට එතුමා තුළ තිබුණා වූ ගුණයන් පරිත්‍යාග සීලයේ අනුකම්පාව කරුණාව මෛත්‍රිය සිල්වත්කම මේ වගේ ගුණ හොඳට සිහිපත් කරන්න පුළුවන්. ඉතින් තාත්ත කෙනෙක් පවුලකට ලොකු ජීවයක් ජවයක් දෙන කෙනෙක් විශේෂයෙන් දරුවන්ගේ පුතාලගේ ජීවිතවල වීරිය තමයි තමගේ තාත්ත කියලා කියන්නේ. ඒ තාත්තගේ දිහා බලක තමයි දරුවෝ පොඩි කාලේ හැදෙන්නේ. ඉතින් තාත්ත ඇවිදින විදිහට ඇවිදිනවා. ඒ තාත්ත දාන සෙරෙප්පු අපි පොඩි කාලේ දානවා. ඇතැම් විට තාත්ත වගේ අපි කොණ්ඩෙ බීරනවා. තාත්ත වගේ ඇතැම් විට පොඩි මංගලයක් නැවුලත් අපි තියාගන්නවා නේද? ඒ වගේ ඒ තාත්ත තමයි ඒ පුතාල අනුගමනය කරන්නේ. දුවල අනුගමනය කරන්නේ අම්මා. ඉතින් විශේෂයෙන් පුතාලගේ ජීවිතයේ පෞරුෂය කියලා කියන්නේ ඒ තාත්තගෙන් ලැබිච්ච ඒ ගතිගුණ. ඉතින් ගිහන් මහත්මාට ඒ තාත්තගෙන් අරගෙන ඒ ගතිගුණ සිහිපත් කරන්න පුළුවන්. ඉතින් එතුමා අවුරුදු 80ක් වැනි කාලයක් ජීවත් වුණා. මෙවැනි කාලයක වසර 80ක් ජීවත් වෙන එක ලොකු දෙයක්. ඉතින් ඔබ ළඟ මිදගෙන ඒ දෙමව්පියන් උපස්ථාන කරන්න තමට ලැබුණා. ඉතින් දරුවෝ බොහෝ දෙනෙකුට මේ අවස්ථාව ලැබෙනවා අඩුයි. ඉතින් මේ වගේ රටක තාම ඊට වඩා අමාරු දෙයක්. ඉතින් මම හිතන්නේ ගිහන් මහත්මාගේ ජීවිතේ වාස සතුට වෙන පුළුවන් මෙතෙක් කලක් තමගේ අම්මා තාත්ත දෙන තමගේ ළඟ වාසය කිරීම. ඉතින් ඒ තාත්ත වෙනුවෙන් ඒ යුතුයකම කරන අවස්ථාවේදී තාත්ත ළඟ තිබුණු ගති කරන හොඳට සිහිපත් කරලා එතුමා සංසාර ජීවිතය තුළ තවත් හොඳ ආත්ම භාවයකට පත්වන්නට සෝකන් කරට කියලා හිතාගෙන අප මේ දානය ස්වාමීන් වහන්සේ උදෙසා පූජා කරමු. ඉතින් මේ ගිය ආදරණීය පියතුමා ප්‍රධාන යම්තා පවනමින් මේ ගොස් ඥාතින් වෙත්නම් අන්න ඒ සියලුම ඥාතින් වෙනුවෙන් මේ උතුම් දානය සංසතු කොට පූජා කරමු පූජා වේවා. මේ අට පිරිකර සෙසු පිරිකර සහිත මේ දානය සැරියුත් මොගලන් ආදී ඒ නික්ලේසි මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ගෞතම සම්බුද්ධ ශාසනය සෝභමාන කළ සැරියුත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුවෝ මේ ආදී උතුම් මහරහතන් වහන්සේලාගේ අපරිමිත ගුරු සමුදාය වෙනුවෙන් උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය ජීවමාන කරන්න සිදු කරපු ඒ අපරිමිත කැපවීම වෙනුවෙන් මේ දානය පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උතුම් කුසල ඵලය මීට දින 7කට කලින් මිය ගිය බටල විජේවර්ධන අලුත්වර්ධ පියතුමා ප්‍රධාන යම්තා ඥාති මිත්‍රාදීන් කින් අපේක්ෂාවෙන් සිටිත්නම් ඒ සියලු ඥාතීන් මේ දින දැක සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේ හැටියට වාක්‍යය කියන අපි දානෙන් සංසත කොට පූජා කරමු. ඉමං දෙක්ඛං සාඨ පරික්කාරං සපරික්කාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං සපරික්කාරං සාඨ පරික්කාරං බික්ඛෝ සංඝස්ස දේම ඉමං දෙක්ඛං සපරික්කාරං සාඨ පරික්කාරං බික්ඛෝ සංඝස්ස දේම ඉච්ඡිතං පත්තේතං තොයං කිප්පමේව සමිජ්ජතු සම්බේ පූරෙන්තු චිත්ත සන්දෝ පන්න රක්ෂියතා ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, රැස් කරගත් මේ සියලු කෙතහම් ඒ ආදරණීය තාත්තාට අනුමෝදන් කරවමු. ඊයේ රාත්‍රියේ ධර්ම දේශනා කරවාගෙන තමන්ගේ නිවස ධර්ම ශාලාවක් විහාරස්ථානයක් බවට පත් කරගෙන බොහෝ දිනකට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සලසලා දුන්නා. ඉතින් අද දින මේ හිමිදිරි පාන්දර අටපිරිකර සහිත මහා දානයක් ස්වාමින් වහන්සේලා කෙරෙහි මා ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. පූජා කළා. ඉතින් සම්බුද්ධ පූජා කරත්වා ස්වාමීන් වහන්සේලා හත් නමක් විසෙහි ඔබට මේ දානයක් පූජා කරන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ හිටියත් මේ වගේ ලස්සන පින්කමක් කරන්න ඔබට අවස්ථාව ලැබෙන අවස්ථාව ඉතාම අඩුයි. ඉතින් මේ වගේ දුර බැහැර රටක හිටින අවස්ථාවක වුණත් ඔබ හුඟක් වාසනාවන්ත වුණා තමගේ තාත්ත වෙනුවෙන් මේ හතවස් පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්නට. ඉතින් මේ සියලුම පින්කම් සිහිපත් කරගෙන ඒ ආදරණීය තාත්තා මේ පින් අනුමෝදන් ඔය සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි තැන් වඩමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියන්න. ගාථාව කියමු. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යථා වරිවහ පරිපූරෙන් ත්‍රිසාරං ඒවනේවයිතෝ දින්නම් පේතානම් උපකප්පති. ඔන්න මේ උදකං වට්ටං යථානින්නම් පවත්තති. ඒවනේවයිතෝ දින්නම් පේතානම් උපකප්පති. හොඳයි, රැස් කරගත් මේ සියලු පින්දහම් අපි දෙවියන්ට අනුමෝදන් කරවමු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ගිහත් මහත්මා සිදු කරන සියලු දැහැමි කටයුතු රැකසාදිය සිදු කරගන්නට සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ වගේම අනිල් මහත්මා, මේ ඥාතිවරු, ස්වාමිත්වයනිය, ඒ වගේම ආදරණීය මෑණියන් ඇතුළු ඒ හැම දෙනාටම දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදය සැලසේවා. දෙවියන්ටත් මේ දින උතුම් දිවයිසුර වර්ධනය කරගන්නටත් හේතු වාසනා වේවා කියන කතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාචයම්මේ සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සෙන්දේයා එත්තාවතාච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්තේ සෙන්දේයා හොඳයි පින්නතනේ තමන්ගේ හිතෙන් වක් සැනසීම ඇති කරගන්න ඉතින් දයාබරිතිය තමා වෙනුවෙන් සිදු කරන හත් දවස් දානමේ පින්කම මේ සම්මරවෙන් සිදු කරන අවස්ථාව ඉතින් ගිහන් මහත්මාට මේ ජීවිතයේ මේ අවස්ථාවේ සංවේගදායී අවස්ථාවේ බොහෝ දෙනෙකු උදව් උපකාර කළා අනිල් මහත්මයා ඇතුළු තමන්ගේ ඒ හිතවත් සහෝදර සහෝදරියන් ඥාතීන් හැම දෙනෙකු උදව් කළා ඉතින් ඒ හැම දෙනාටමත් මේ පින පුණ්‍යානුමෝදනා පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ගිහන් මහත්මා වහන්සේ වාසනාවන්තයි තමන්ගේ අම්මා සමග තමන්ට මේ කාලය ගත කරන්න ලැබීම ඔබේ ජීවිත ලොකු භාගයක් කොට සලකන්න ඉතින් දරුවන්ට තියෙන ලොකුම සම්පත තමයි අපි අමතක දෙන්න. ඉතින් තමන්ගේ අම්මා තමන්ගේ ළඟ ඉන්නවා. ඒක තමයි ජීවිතේ ලොකු ශක්තියයි ආශිර්වාදයක් වෙනවා. ඉතින් අම්මටත් හිතන්න පුළුවන් මේ තමන්ගේ දරුවන්ට ලොකු ආශිර්වාදයක් ඔබතුමිය වාසය කිරීම. ඉතින් අම්මට කාතර උපස්ථාන කිරීම තමයි දරුවන්ට තියෙන ලොකුම ආශිර්වාදය. ඉතින් මේ ලෝකේ ලබන්න පුළුවන් ඉහළම ආශිර්වාදය ඔබට ලැබෙන අවස්ථාව. ඉතින් ඒ තාත්තට සලකපු ආකාරයට ඒ ටිකත් එක්කම දැන් ඔබට අම්මට සලකන්න පුළුවන්. ඉතින් අම්මට පුළුවන් ඒ දෙන්නාම වෙනුවෙන් ඒ දරුවට ලොකු ආශිර්වාදයක් ලබා දෙන්නට. ඉතින් ඒ කරුණා සිහිපත් කරන ගන්න ගමන් ඔබ හුඟක් සතුටටපත් ගන්න තමන්ගේ ඒ තාත්ත වෙනුවෙන් ඥාතිවරයෙ වෙනුවෙන් හත් දවසෙන් සිදු කරන පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්නට මේ ස්වාමීන් වහන්සේලා ලොකු අනුග්‍රහයක් කළා. ඉතින් ධම්මවිති හාමුදුරුව මේ පින්කම සියල්ලක්ම මැනවින් සංවිධානය කරලා ඒ හොඳින් සාර්ථක කරගන්නට ඔබට අනුග්‍රහ දැක්වුවා. ඉතින් ඒ නිසාම පින්කම ඉතාම ලස්සනට සිදු කළා. ඊයේ රාත්‍රියේ බොහෝ දෙනෙක් ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් ඒ අයට ඔබ සංග්‍රහ කරලා පින්කම් කරගත්තා. ඒ සියලුම පින්කම් ආනිසංසයනොත් ඒ මියගිය පියතුමා ඇතුළු ඔබ හැම දෙනාටම සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ සියලු පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි ස්වාමීන් වහන්සේලා දැන් ඔබට ආශිර්වාද කරමින් සෙත් පතනවා. ගිහන් මහත්මාට, ආදරණීය මෑණියන්ට, ඒ වගේම අනිල් මහත්මා, ඒ වගේම මේ මහත්මිය ඇතුළු ඒ හැම දෙනාටම තෙරුවන් සරණින් බුදුදම සංඝතන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිත කාලයේ පුරාම සිදු කළා වූ සියලු පින්කමලානි සංසයනොත්, ඒ වගේම අපේ විහාරස්ථානයේ ආරම්භ කළ මොහොතේ මටම මේ දක්වා අප සිදු කළා වූ සියලු පින්කමලානි සංසයනොත් ඔබ හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා. සිදු කරන සියලු දහම කටයුතු දිනෙන් සඵල කරගන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා. මේ උතුම් සෙත් පිළි දේශනාවේ බලයෙන් ඔබේ ජීවිතයේ ලැබලා තියෙන සියලු කලද හරදර කම්කටොළු දුර වේ. සිත සාන්තිය යහපත උදා වේවා. අනාගතයේ වඩා වඩාත්ම සෞභාග්‍යමත්ව නිරෝග නිරෝගීව ගත කරන්නට මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම ධර්මාවබෝධය සිදු කරගන්නට මේ සියලු පින්කම් සියලු ආශිර්වාදයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේලා සෙත් පිළිසයි ධනනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට අහුම්කන් දෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යං කිංචි වෙන්තං ඉදවා හොරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නත්ථ තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතෝ කයං විරාගං අමතං පනීදං යදජ්ජ ගාසංච මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකිංචේ ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නන්ති විරන්ත චින්තා ආයතිකේ බවස්මින් තේකේන බේජා අවිරුල් හිංජන්දා නිබ්බන්ති දේරායතායම් ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සංඛෝ වුජෝජ සෝජෝච සුවචෝචස්ස මුදෝ අනති මානේ සන්තුංස කෝච සුභරෝච අප්පකේ චෝච සල්ලෝක වුන්ති සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පදම්බෝ කුලේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං සුඛිනෝ වාකේමිනෝ සම්මේ සන්තු භවන්තු සුඛිතාන්තයි කේචිපාන බෝතන්ති තසාවතාවරාවා අනවසේ සාදී ගාවායේ මහන්තව මජ්ජිමාරංස කානුක තෝලා දෙට්ටාවායේව අන්දෙන්ටායේ ච දෝරේ වසන්ති අවිදෝරේ බෝතාවා සම්භවේසේවා සම්මේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරන්නේ කුම්භේත නාති මඤ්ඤේත කන්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියම් පුන්තං ආයුසා ඒක පුත්ත මනොරංකේ එවම්පි සම්බෝතේ සෝමාන සම්භාවයේ අපරිමානම් මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමානම් නුන්දං අදෝච තිරයං ච අසම්බාධං අවේරං නස පන්තං තික්ඛං චරං නිසින්නෝ වා සයානෝ වා යාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ දිට්ඨින් ච අනුපගම්ම සීල වා දස්සනේන සම්පන්නෝ කාමේ සොවිනෙය ගේදං නහි ජාතු ගම්ම සීයං පුනරේතේතේතේන සංච වඤ්ඤේන සන්තිතේ හෝතු සම්බදායේතේන සංච වඤ්ඤේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං සම්බේතියෝ විවඤ්ඤන්තු සම්බරෝගෝ විනංසතු මාතේ භවත්වන් පරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ අභිවාදන සීලස නිත්‍යං වද්ධාපචායිනෝ සංසාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.